ආන්න දැන් මෙයා කල්පනා කරන විදිය බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැවනවාද මේ ප්‍රශ්න මේ ලෝකය සදාකාලිකයිද මේකට උත්තර දෙන්නේ නැතුව ප්‍රතික්ෂේප කළා ඇයි එහෙම කළේ දැන් මෙයා හිතන විදිය බුදුරජාණන් වහන්සේ ලෝකේ සදාකාලික නැද්ද කියන ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ. ඇයි එහෙම කළේ? දැන් මම භාවනාවට වාඩි වෙලා හිතන එක මේ. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තර දුන්නේත් නැහැ. ඒ තමයි ලෝකේට කෙලවරක් තිබෙනවාද? දැන් මම කල්පනා කරනවා ඇයි එහෙම කළේ? බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තර දුන්නේත් නැහැ. ලෝකයට කෙලවරක් නැද්ද? ඇයි එහෙම කළේ? ඊළඟට මෙයා ආයෙත් කල්පනා කරන බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තර දුන්නේත් නැහැ. මේ ආත්මයත් ශරීරයත් එකයිද? ඇයි එහෙම කළේ? බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තර දුන්නේත් නැහැ. ආත්මයයි ශරීරයයි දෙකක්ද? ඊළඟට එයා ආයි කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තර දුන්නේත් නැහැ. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවාද? ඊළඟට මෙයා ආයි කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තර දුන්නේත් නැහැ. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නැද්ද? ඊළඟට ආයෙ කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තර දුන්නේත් නැහැ. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවාද නැද්ද? බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තර දුන්නේත් නැහැ. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවාද නැද්ද? දැන් මේක තමයි එයාගේ ඔළුවේ වැඩ කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ පිරිසිදු ධර්මයේ නොවේ. අර උත්තර දුන්නේ නැහැ. අපේ බෞද්ධයන්ටත් එහෙම එකක් තියෙනවා. අන්තර භවයක් තියෙනවද නැද්ද? ඕක තමයි යාගේ ඔළුවේ වැඩ කරන්නේ. ඒ වගේ දැන් මෙයාගේ ඔළුවේ වැඩ කරන්නේ මේක. දැන් මෙයා දන්නේවත් නැහැ අදාළ නැති ප්‍රශ්නයක මෙයා පැටලී සිටින බව. මෙයා දැන් මේ පඹගාලකට පැටලිච්ච බව මෙයා දන්නේ නැහැ. දැන් මෙයාගේ හිතේ මෙයා මහා විසරද විදියට කල්පනා කරපු කෙනෙක් කියලා. මෙයා භාවනා කර කර ඉඳලා ඔන්න දැන් කල්පනා කළ කල මේ ඇවිස්සුණා. එයා කල්පනා කළා අද මං කරන්නම් හොඳ වැඩක්. මං අද යනවා බුදුරජාන් වහන්සේ ළඟට. ගිහින් අද මං කෙලින්ම අහනවා මේක. උත්තර නොදුන්න ගමන් මං සිවුරු ඇරිය ගියා. දැන් බලන්න කල්පනා කරපු දැන් මේ කල්පනාව යන්නේ කොතනටද කියලා. දැන් මෙයා මහාන වෙච්ච කරුණවත් මතක නෑ. ඊට පස්සේ මෙයා මේ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මං අද භාවනා කර කර හිටියා. භාවනා කර කර ඉන්නකොට මට මෙන්න මේ වගේ සිතුවිලි ආවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැහැ. ඒ තමයි ලෝකේ සදාකාලිකද? ලෝකේ සදාකාලික නැද්ද? ලෝකේට කෙලවරක් තිබෙනවාද? ලෝකේට කෙලවරක් නැද්ද? ආත්මයත් ශරීරයත් එකයිද? ආත්මයත් ශරීරයත් දෙකයිද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවාද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නැද්ද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවාද නැද්ද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නෙත් නැද්ද? නැත්තිත් නැද්ද? මෙන්න මේව මගේ හිතේ හරියට වැඩ කළා කිව්වා. ඊට පස්සේ මං කල්පනා කළා මට මේවට උත්තර ඕන. මේවට උත්තර නැත්තම් මං සිවුරු ඇරලා යනවා. බලන්න පින්වතුනි පුදුමයේ කියන්නේ බුදුරජාණන් වහන්සේ උත්තර නොදීපු ඒ කරුණ වලට අදටත් උත්තර නැහැ. මේ දක්වා උත්තර නැහැ. ඉතින් මෙයා කොච්චර දුරට මේකෙදී හිතුවක්කාරද කියන්නේ මෙයා මහා විසරද කෙනෙක් කියලා දැන් මෙයා හිතාගෙන බුදුරජාණන් වහන්සේත් එක්ක කියන මෙහෙම. භාග්‍යවතුන් වහන්සේ දන්නවනම් ලෝකේ සදාකාලිකයි කියලා. කෙලින්ම කියන්න ලෝකේ සදාකාලිකයි කියලා. භාග්‍යවතුන් වහන්සේ දන්නවනම් ලෝකේ සදාකාලික නෑ කියලා ඒකත් කෙලින්ම කියන්න සදාකාලික නෑ කියලා. භාග්‍යවතුන් වහන්සේ ඕක දන්නේ නැත්තම් කෙලින්ම කියන්න මට මේක දන්නේ නෑ කියලා. ඒක තමයි කියනවා. ඒත දේව උජුකං හෝති යදිදන් නොජානාමි නපස්සාමීති. ඒක තමයි කියන කෙලින් කතාව. මේක මග අරින්න නැතුව කෙලින් කියන්න කියන. ඊළඟට කියනවා ආයමත් මෙයා ගිහින් භාග්‍යවතුන් වහන්සේ දන්නවනම් ලෝකයට කෙලවරක් තියෙනවා කියලා කෙලවරක් තියෙනවා කියන්න. භාග්‍යවතුන් වහන්සේ දන්නවනම් ලෝකයට කෙලවරක් නැහැ කියලා කෙලවරක් නැහැ කියන්න. භාග්‍යවතුන් වහන්සේ දන්නේ නැත්තම් ඕක දන්නේ නැහැ කියන්නකෝ කියලා කිව්වා. ඊට පස්සේ මාළුන්ගේ පුත්‍ර කියනවා බුදුරජාණන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ දන්නවනම් ආත්මයත් ශරීරයත් එකයි කියලා. ආත්මත් ශරීරයත් එක බව කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ දන්නවනම් ආත්මත් ශරීරයත් දෙකයි කියලා. ආත්මත් ශරීරයත් දෙකක් බව කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ ඕක දන්නේ නැත්තම් කෙලින්ම කියන්න දන්නේ නැහැ කියලා යුරනේ. ඊළඟට කියන භාග්‍යවතුන් වහන්සේ දන්නවනම් තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා කියලා. මරණින් මත්තේ ඉන්නවා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දන්නේ නැත්නම් තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නැත කියලා. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නැත කියන්නේ භාග්‍යවතුන් වහන්සේ ඕක දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ දන්නවා නම් තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා නැහැ කියලා. භාග්‍යවතුන් වහන්සේ දන්නවා නම් තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නෙත් නෑ නැත්තිත් නෑ කියලා කෙලින්ම කියන්න කිව්වා. මේක මං දන්නේ නෑ කියලා. දැන් මෙයා මහා චණ්ඩිකමක් කළා කියලා දැන් මෙයා හිතාගෙන ඉන්නේ ඇතිනේ කෙලින් කතා කළා. බුදුරජාණන් වහන්සේ බලන්න ඇති අනේ මෙයාට වෙච්ච දෙයක්. දැන් ඔබට උනත් මේ ප්‍රශ්න දිහා බැලුවාම සමහරට හිතෙන්න පුළුවන් ඇයි මේවට උත්තර දුන්නේ නැත්තේ කියලා. නමුත් මේක හරි ලස්සනට මේක තෝරනවා. ධර්මයේ කරා පැමිණිච්ච කෙනෙකුට කිසි දවසක මේ ගැටලු ඇති වෙන්නේ නැහැ. ඌමන නැති ප්‍රශ්නවල අපිව පටලවනවා. එකක් තමයි අන්තරා භවය. තාමත් පැටලී පැටලී යන්නේ ඒවට. ඊළඟට අදාළ නැති දේවල් වලට පටලවනවා. අමීබාව 10ට කැඩුවම මොකද වෙන්නේ කියලා අහනවා. අදාළ නැති ප්‍රශ්න වලට මිනිස්සු එතකොට පැටලී පැටලී පැටලී යනවා. තමන්ගේ ප්‍රශ්නේ වෙනින් එකක්. තමන් හොයාගෙන ගියපු ප්‍රශ්නේ වෙනින් එකක්. බුදුරජාණන් වහන්සේ ලස්සන උත්තරයක් දුන්නා. බුදුරජාණන් වහන්සේ අනෝ ඈමාලුන්ගේ පුත්ත. මං ඔබට මෙහෙම කිව්වද? මාළුන්ගේ පුත්ත එන්න මගේ ළඟ මහාන වෙන්න. මං ඔබට ওই ප්‍රශ්න 10ට උත්තර දෙන්නම්. මං ඔබට කිව්වද? අනේ භාග්‍යවතුන් වහන්සේ කිව්වේ නෑ කිව්වා. ඊට පස්සේ ආව මාළුන්ගේ පුත්ත. මම දැන් කියන්නෙත් නෑ ඔබට. මගේ ළඟ මහාන වෙන්න මේ ප්‍රශ්නවලට උත්තර දෙන්නම් කියලා. එහෙම කී මේ කාවද මේ ප්‍රතික්ෂේප කරන්න හදන්නේ? ඊළඟට බුදුරජාණන් වහන්සේ මාළුන්ගේ පුත්තට ප්‍රකාශ කරනවා. මාළුන්ගේ පුත්ත ඔබ මට මෙහෙම කිව්වද? මම භාග්‍යවතුන් වහන්සේ ළඟ මහාන වෙන්න කැමතියි. හැබැයි භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රශ්න වලට මට උත්තර දෙන්න ඕන. ඔබ මට මෙහෙම කිව්වද මහාන වෙන්න කලින්?

ආත්මයක් ශරීරයක් දෙකයි කියේ කියේ හිටියත් ආත්මයක් ශරීරයක් දෙකයි කියේ කියේ හිටියත් නිවන් මගට නම් ප්‍රයෝජනයක් නැහැ. ආත්මයක් ශරීරය එකයි කියේ කියේ හිටියත් ආත්මයක් ශරීරයක් දෙකයි කියේ කියේ හිටියත් තියෙන්නේ මෙච්චරයි. ඉපදීමක් තියෙනවා, ජරාවක් තියෙනවා, මරණයක් තියෙනවා, සූක වැළපීම් දුක් දුම්නස් සුසුංගලින් තියෙනවා. මෙන්න මෙව්වා නැති කිරීමටයි තථාගතයන් වහන්සේ දහම් දෙසන්නේ. දැන් එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ කෙලවරකති සංසාරේ ඉපදීපද යන්න නෙවෙයි, මහලු වෙවි සංසාරේ ගත කරන්න නෙවෙයි, මෙරි මෙරි යන්න නෙවෙයි, සුසුම් මෙලෙල ශෝක කරගෙන සිටින්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ ජීවිතය අවබෝධ කරන්නයි උන්වහන්සේ ධර්ම දේශනා කරන්නේ. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා කී කියේ ඉන්නත් නොවේ, තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නැත කී කියේ හිටියා කියලා නිවන් මඟ පාදින්නේ නැහැ. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා කී කියේ හිටියත් නැත කී කියේ හිටියත් ඒ කිනාට ඔව් ඒ කිනාට තියෙන්නේ ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දෝමනස්ස, උපායාස. මේවා ප්‍රහාණය කරන්ටයි බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවාද නැද්ද කිව්වා. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නෙත් නෑ නැත්තිත් නෑ කීකේ හිටියත් නිවන් මඟ නම් පෑදෙන්නේ නෑ. ඒවා කීකේ හිටියට තියෙන්නේ මෙච්චරයි කිව්වා. ඉපදීම, මහලු වීම, මරණය, ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙලීම්, මේවා ප්‍රහාණය කිරීමටයි බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ. දැන් ඔබෙක් මගෙත් ප්‍රශ්නේ ඕක නෙවෙයිද? ඔබෙත් මගෙත් ප්‍රශ්නේ ඇමීබාවා නොවේ. ඔබෙත් මගෙත් ප්‍රශ්නේ අන්තරා භවය නොවේ. ඔබෙත් මගෙත් ප්‍රශ්නේ ඉපදීමයි, මහලු වීමයි, මරණයයි, ශෝක වැළපීම්, දුක් දුම්න සුසුම් හෙලීමයි, මෙන් ඈතර වීම. අනේ මතේ හිටියොත් තමයි නියම විදියට පිළිතුරු සොයාගන්න පුළුවන්න්නේ. ජීවිතය කියන්නේ මොකද්ද කියලා අපට සුවමහාඳුරු හොඳ පාඩමක් ඉගැන්නුවා. දැන් බලන්න උන්වහන්සේ හිතාගෙන හිටපු දේවල් සිහිනයක් ලෙස බොඳ වී ගියේ නැද්ද? මේක නිමිත ජීවිත යථාර්ථය. බුදුරජාණන් වහන්සේ අපට ඒකන දේශනා කළේ අප නිතර හිතන්න කිව්වා. මැරෙන අය අපි, ලිඩ වෙන අය අපි, මහලු වෙලා යන අය අපි, මේ සංස්කාර ගෙවිලා යන අය අපි. මේ ජීවිතයට කරදරයක් වෙන්න කලින් මේ ජීවිතය අවබෝධ කරන්න ඕන කියලා. මේ ගැන අපට තේරුමක් නැත්තම් මේ ප්‍රශ්නවල පැටලෙනවා. තව කාරණයක් කියන්න තියෙනවා. මේ සූත්‍ර දේශනාවල සත්‍ය මරණින් මත්තේ ඉන්නවාද කියන එකට බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි උත්තරයක් තියෙනවා, ඉන්නවා කියලා. ඒ මේ පටිච්චසමුප්පාදෙන් විස්තර කරන ආය උපතක් කරා යන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක යලි යලි ඉන්නකන් යලි යලි උපදීම, යලි යලි මරණේ තියෙනවා කියලා. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ සත්‍යය නෙවෙයි, රහතන් වහන්සේ. රහතන් වහන්සේ කියන්නේ දුක අවබෝධ කරලා දුකින් නිදහස් වෙච්ච උත්තමයා. දුක මොකක්ද? පංච උපාදානස්කන්ධය. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන. මේ දුකට ඇලී වාසය කරන නිසා තමයි සත්වයා කියන්නේ. එතකොට මේ දුකට ඇලී වාසය කරනකම් එයා දුක හදනවා. දුකට ඇල්ම කියන්නේ දුකේ හේතුව. ඒක දුක්ඛ සමුදය. ඒක ප්‍රහාණය කළ යුතු එකක්. එතන මේක ප්‍රහාණය වෙන්නේ නැත්තේ මේ පංච උපාදානස්කන්ධය ගැන අවබෝධ නොවීම නිසා. ඉතින් මේ මාර්ගයේ වඩන කෙනා මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන

සමහරට හටගත්තට පස්සේ ඊගෙනම ඔබ හිත හිත ඉන්නේ නැද්ද? හිත හිත ඉන්නවා. සමහරට ඔබට ඒක අමතක කරන්න හැදුවත් වරින් වර හිතට ඉන්නේ නැද්ද? හිතට එනවා. එහෙමනම් අපේ හිත සැනකින් රාගේ පිහිටන සුළුයි. ඊළඟට ඔබට තරහ යන්නේ නැද්ද? තරහ යනවා. තරහ ගිල සුමාන ගණන් ওই තරහ හිතේ තියෙන්නේ නැද්ද? තියෙනවා. සමහරට ඔබ තරහ අමතක කරන්න කැමතියි. අමතක කරන්න මාසික ගන්නවා. නමුත් ඔබට ඒකමයි හිතට එන්නේ. එහෙම ගතියක් නැද්ද හිතේ? එවනම් අපිට එකක් පේනවා. තරහයේ මේ හිත ඉක්මනට තරහ තුල පිහිටනවා. ඊළඟට ඔබට ඉරිසියාව ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. ඔබ ඉරිසියාව ඇති වුණා කියලා සමහර විට දන්නේ නැහැ. ඔබ ඉරිසියාවෙන් හිතලා, ඉරිසියාවෙන් කියලා, ඉරිසියා සහගතව ක්‍රියාවකුත් කළා. නමුත් ඔබ දන්නේවත් නැහැ එතන තිබුණේ ඉරිසියාව බව. මෙන්න මේ විදිහට හිත වැරදි දේ තුල පිටන්න ඉක්මනට පහසුයි. එතකොට එහෙම හිත නොමග පිහිටවන්නේ පහසු ගතියක් නැද්ද? පිහිටනවා. ආන්නේක තමයි අපේ ප්‍රශ්නේ. හිත අකුසලයේ සැනකින් පිහිටන්නේ මොකද? හිත තිබෙන්නේ අකුසල මුල්වල පිහිටලා. හිත අකුසල මුල්වල පිහිටලා තියෙන නිසායි අකුසලයේ ආපු ගමන් හිත අකුසලයේ විසින් වෙලා ගන්නවා. මේ අකුසල මුල්වල හිත පිහිටා තියෙනකන් අපට සංසාරේ දුක හැදෙන පැත්ත, අනතුරුදායක පැත්ත පවතිනවා. මේ නිසයි මිනිස් ලෝකයේ උපත දුර්ලභ. අකුසල් වල පිහිටලා තිබෙන හිතක් තිබෙන කෙනෙක් කලාතුරකින් මිනිස් ලෝකෙට එන්නේ. දැන් අපි මිනිස් ලෝකෙට මේ ආවා කාගේවත් ටෑග්ගක් හැටියට නෙවෙයි, ස්වීප් එකක් හැදිලා නොවේ. එහෙමනම් වාසනාව හූරලා නොවේ. මිනිස් ලෝකෙට අපි ආවේ ඒ අකුසල පිහිටපු හිත අපිට පවතිද්දි අපි මේ අකුසල් මැඩගෙන කරපු පින් තියෙනවා සංසාරේ. ආන්නේ පිනක් මතුවෙලා තමයි මිනිස් ලෝකෙට ආවේ. නමුත් හිතේ ස්වභාවය තියෙන්නේ අකුසලෙ පිහිටලා. මේ නිසා තමයි ඉක්මනටම අපාය යන්නේ. මිනිස් ලෝකෙට එනවා කියන එක අමාරු වැඩක්. අපායේ උපදිනවා කියන එක ලේසි වැඩක්. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි. සුකරානි අසාධූනි යත්තචේ අහිතානිච. තමන්ට අහිත පිණිස පවතින, තමන්ට දුක් පීඩා පිණිස පවතින දේවල් කරන්නට හරි ලේසි. යං වේ සුකංච සාධුංච තං වේ පරම දුක් කරං. තමන්ට යමක් සැප පිණිස පවතීද, යහපත පිණිස පවතීද, ඒක කරන්නට හරි අමාරුයි. ඒක ඇත්තනේ. දැන් බලන්න සමාධිය දියුණු කරගන්න කොච්චර අමාරුද, විදර්ශනා ප්‍රඥාවත් දියුණු කරගන්න කොච්චර අමාරුද, සීලයක හිත පිහිටුවගෙන පවත් ගන්න කොච්චර අමාරුද. නමුත් නොමගට යනවායි කියන එක සුටුස් ගාල කරන්න පුළුවන්. බලන්න එහෙමනම් මේ අකුසලේ හිත පිහිටා තිබෙනවා. බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා අපට ඔන්නේ අනුතර පින්නා දෙනවා, බලපං හිත දිහා. මේ ප්‍රශ්න නැද්ද? ඔන්න අපට පේනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේකට ප්‍රතිවිරුද්ධ වීරියක් ගොඩනගා ගන්න කියලා. ඒ මොකද්ද? මේ අකුසල් ඉනකට මේ අකුසල් ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්න එපා. මේ අකුසල් ඉස්මතු වෙන්න ඉඩ දෙන්න එපා. මේ අකුසල් වළක්වන්න ඉස්සල සංවර කරන්න, ඊට පස්සේ සීය පිහිටවන්න, සීය දියුණු කරන්න. දැන් මෙහෙම කියමු, ඔන්න අකුසල් ප්‍රහාණය කළා. අකුසල් ප්‍රහාණය කරපු කෙනේ රාගේ හිතද්දි හිතද්දි හිතද්දි හිතද්දි රාගේ හිත පිහිටන්නේ නැහැ, විරාගේ හිත පිහිටනවා. අකුසල් ප්‍රහාණය කරපු කෙනෙක් දේශය හිතද්දි හිතද්දි දේශයට හිත පිහිටන්නේ නැහැ. මෛත්‍රී හිත පිහිටිනවා. අකුසල් ප්‍රහාණය කරපු කෙනෙක් ඉරිසියාවේ හිතද්දි හිතද්දි ඉරිසියාව හිතන්න බෑ එයාට. එයාගේ හිත මුදිතාව වැටෙනවා. මුදිතාව කියන්නේ තවත් කෙනෙක් දුවන වෙනවට තියෙන සතුට. මෙන්න මේ ඒකට හේතුව මොකද? හිත කුසලයේ පිහිටා තිබීම. එහෙනම් මේ හිත අකුසලයේ පිහිටා තිබෙනවා කියන එක අනිත්‍ය දෙයක්. එහෙනම් අනිත්‍ය නිසා අපිට පුළුවන් අකුසලයෙන් බැහැර කරලා කුසලයේ නගා හිටවන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ පිණිස තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වෙන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනිත් ලෝකේ අනිත් සියලු දේවල් වලට වඩා වෙනස් එකක්. මේ ගැන අවබෝධයක් තිබෙන කෙනෙකුට කොයිතරම් තමන්ගේ ජීවිතයට යහපතක් උදා කර ගන්නට පුළුවන්ද? දැන් මේ රටේ මිනිස්සු මේ ආගම් විනාශ කරන්නේ සල්ලි වලට බඩු ගන්න පිළිවෙලට කඩේ ගිහිල්ලා. කඩේ ගිහිල්ලා ජාඩි කරෝල ගන්නවා වගේ. බොහොම ලේසියෙන් විනාශ කර ගන්නවා. දැන් අලුත් එක තමයි හිරකාරයෝ නිදහස් කරන එක. දඩ මුදල් ගෙවා ගන්න බැරි හිරකාරයන්ව නිදහස් කරනවා. නිදහස් කළා ඊට පස්සේ එයා ඉස්සරහා ධම්මපදේ හරි පිරිත් පොත හරි බිම දානවා පාගපන් කියලා. පාගනවා. ඊරස් ධර්මයට බැන බැන ඉති මරණින් මත්ති නිරේ උපදිනවා. දැන් බලන්න මේ මේ ආගම් වල තියෙන මේ භයානක චින්තනය මට හිතා ගන්න බැ මේ ධර්මයට මෙච්චර වෛර කරන්න පුළුවන්ද කියලා. කවදාවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් දැන් බලන්න හිතක් දිහා බලන්න උගන්වද්දී හිත අකුසලයේ පිහිටලා තියෙනවා. මේක නා අහිත පිණිස පවතින දෙයක් ඔබට. ඔබට මේක දුක් පිණිස පවතින දෙයක්. ඔබට මේක අයහපත පිණිස පවතින දෙයක්. ඔබ මේක ප්‍රහාණය කරගන්න සියය පිටවන්න, වීරය පිටවන්න, නුවණ පිටවන්න කියලා උගන්වන්නකොට ඒ ධර්මයේ හිතට ගත්තු එක්කෙනා ත්‍රස්තවාදීක් වෙයිද? කිසි දවසක සිද්ධ වෙන්නේ නැහැ. අන්‍යයන් වලට වෛර කරයිද? කිසි දවසක සිද්ධ වෙන්නේ නැහැ. අතරින් පතර අපි ළඟටත් ඇවිල්ලා අන්‍යාගමිකයි බුදුදහම වැළඳ ගන්නවා. නමුත් කවදාවත් අපි ඒ ආගම් කෙරෙහි නපුරු හිතක් පහළ කරවන්නේ නැහැ. අපි උගන්වන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ලැබීම නිසා ඔබට මේ විදිහේ වාසනාවක් හිත දියුණු කරගන්න උදා වුණා කියලා. ඒක විතරයි උගන්වන්නේ. අර වෛර කරන්න උගන්වන්නේ නැහැ. ඒ මොකද අපි දන්නවා වෛරය අකුසලයක් කියලා. දේශය අකුසලයක් කියලා. කුසල ලකුසල අඳුනන් නැති පවපින තෝරගන්න බැරි ආගමකට මේ ලෝකයේ ඕනෑම අපරාධයක් කරන්න පුළුවනි. නමුත් අපි තේරුම් ගන්න ඕනේ ඒ අපරාධ කරන්න පුළුවන් වෙන්නේ අධර්මයේ බලවත් වුණොත් විතරයි. ධර්මයේ බලවත් කළොත් ඒක කරන්න බෑ. ධර්මයේ බලවත් කරන්නට නම් ඒ කිනා සම්මාදිට්ඨියම ඇති කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන ඔබත් ඔබේ ශක්තිපමණින් ධර්ම ප්‍රචාරයක යෙදෙන්න ඕනේ. ඔබ යම්කිසි කැපවීමක් කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පතුරවන්න. එතකොට මේ අන්‍යාගමික කෙනෙකුට හරි තේරුණොත් මේ හිතේ අකුසල් නිසා මේ ඔක්කොම වෙන්නේ කියලා. කවුද කැමති අකුසල් තියාගන්නේ? අකුසල් ප්‍රහාණය කරන්නයි කැමති වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඕ ලෝකේ ඕනෑම බුද්ධිය පාවිච්චි කරන්න කැමති කෙනෙක් කැමති වෙනවා. ඉතින් මේ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට අඳුන ගන්නවා. උන්වහන්සේ මෙහෙම වදාළ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේට. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ උත්තර නොදුන්න බැහැර කරපු ප්‍රකාශ නොකරපු මේක අදාළ නැහැ. මේක මාත්‍රිකාවක් හැටියට කතාවට ගන්න එපා කියලා බැහැර කරපු ප්‍රශ්න 10ක් තියෙනවා. අද අපි මේ ප්‍රශ්න ඉගෙන ගත්තා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මාළුන්ගේ පුත්ත මෙන්න මේක තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. මේක දේශනා කළා කියලා මතක තියාගන්න කියනවා. ඒ තමයි තථාගතයන් වහන්සේ කියා දෙනවා මේක තමයි දුක්ඛාර සත්‍යය. තථාගතයන් වහන්සේ කියා දෙනවා මේක තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. තථාගතයන් වහන්සේ කියා දෙනවා මේක තමයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය. තථාගතයන් වහන්සේ කියා දෙනවා මේක තමයි